แก่กูรู้มอล පුළුවන් නම් කියන්න කාන්තාරේ නැව කියන්නේ කාටද කියලා? අයියෝ, හරිම ලේසි ප්‍රශ්නයක් නෑ හුවේ. කාන්තාරේ නැව කියන්නේ ඔටුවට. ඔයාලා මොනවද ඔටුව ගැන දන්නේ? ඔයාට මොනවද ඔටුව ගැන දැනගන්න ඕනේ? නෑ නෑ, මං ඇහුවේ ඔයාලා මොනවද ඔටුව ගැන දන්නේ කියලා. මන්න එකට ප්‍රශ්න ඇහුවේ. ඒ නිසා මං හ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. හරි, ඔයා අහන්නකෝ. මේකයි මගේ ප්‍රශ්නේ. මම අහන්නේ ඔට්ටුව ගැන ඔයාලා මොනවද දන්නේ කියලා. අවුරුදු 100 ගණනක් පුරා ඉමක් කොනක් පේන්නේ නැති කාන්තාරේ හරහා මිනිසු රැගෙන යන ප්‍රධානම සත්‍යය තමයි ඔට්ටුව. ඒ උත්තරේ හරි. තව මොනවද දන්නේ ඔට්ටුව ගැන? ඔට්ටුවට පුළුවන් අනෙක් සත්තුන්ට වැඩිය ලොකු කාලයක් ආහාරයි වතුරයි නැතුව ඉන්න. තව ඔට්ටුවට ඉංග්‍රීසියෙන් කියන්නේ කැමල් කියලා. ඉතින් ඔන්න ඔය වගේ විස්තර තමයි අපි දන්නේ. හරි. ඔයාලා ඔට්ටුව ගැන කියපු දේවල් හරි. එහෙනම් මං කියන්නම්කෝ ඔට්ටුව ගැන තවත් විස්තර ටික. ඔටුව කාන්තාරයේ ජීවිතයට ගැළපෙන විදියට අනුවර්තනය වුණු සතෙක්. ආසියාවේ හා අප්‍රිකාවේ කාන්තාරවල ජීවත් වෙන රෝමාන්තක කියන ශීරපායි ගණයට තමයි ඔටුව අයත් වෙන්නේ. ඔටුවන් ශරීර ලක්ෂණ අනුව වර්ග දෙකකට බෙදෙනවා. අරාබි ඔටුව නමින් හැඳින්වෙන ඔටුවට තියෙන්නේ එක් මොල්ලියක් විතරයි. දෙවන වර්ගයේ විදියට හඳුන්වන බැන්ටියන් ඔටුවට මොලි දෙකක් තියෙනවා. දික්වුණු නැමුණු බෙල්ලක් තියෙන හින්දා අතරින් පතර තියෙන කටුපන්දුරු තනකොළ වර්ග පහසෙන් කන්න ඔටුවන්ට පුළුවන්. යටි හණුවේ උඩු හණුවේ කෘන්තක රදනක හා චාර්වක දත් පිහිටලා තියෙනවා. ඔටුවගේ නාස්පුඩු ලොකු නම් ඒව ඕනම වෙලාවක වහගැනීමේ හැකියාව ඔටුවන්ට තියෙනවා. කාන්තාරයේ නිරන්තරයෙන් හමන වැලිකුණාටු වලින් බේරෙන්නත් මේ ලක්ෂණය ගොඩක් උපකාරී වෙනවා. ඔටුවගේ ඇස්වලට උඩින් පහතට එල්ලා වැටෙන ඇහිබම් හින්දා තද හිරු රැස්වලින් ඇස් ආරක්ෂා වෙනවා. උගේ කකුල් හතර යටිපැත්තේ පැතලි කොට්ටේ වගේ පිහිටලා තියෙන හින්දා වැල්ලේ එරෙන්නේ නැහැ. අග කෙස්රදි කිහිපයක් ඇති වලිගයේ ඇති උගේ සිරුර ඝන ලෝම වලින් ආවරණය වෙලා තමයි තියෙන්නේ. ඔටු මොල්ලිය තුළ මේද කබඩාවක් විදියට පිහිටලා තියෙනවා. මොල්ලියේ රාත්තල් 450කට වැඩි මේද ප්‍රමාණයක් කබඩා කරගන්න පුළුවන්. කාන්තාරය හරහා දුරගමන් යනකොට මේද ඔක්සිකරණයෙන් ශරීරයට අවශ්‍ය ජලය නිපදවා ගන්න ඔටුවට පුළුවන්. ජලය නැතුව දින ගාණක් කාන්තාරය හරහා ගමන් කරනකොට ඔටු මොල්ලිය එන්න එන්නම කුඩා වෙනවා. ඒකට හේතුව තමයි මොල්ලියේ මේද ක්‍රමෙන් ෂය වෙන හින්දා. බර උස්සලාගෙන යනකොට කිසි අපහසුවක් නොදැනී ජලය නැතුව අපහසුවකින් තොරව ගමන් කරන්න ඔටුවට පුළුවන්. ඕගොල්ලෝ දන්නවද ඔටුවගේ ප්‍රයෝජන? දන්න නැත්තම් අහගන්නකෝ. කාන්තාරයේ ඈත ප්‍රදේශවලට ගමන් කරන අරාබි ජාතිකයන්ගේ ජීවිත රැකගන්නේ මේ ඔටුව. එතකොට ඔටු කිරි ලබා ගන්නත් ඔටුව ප්‍රයෝජනවත් වෙනවා. කූඩාරම්ෘති වියා ගන්න මේ ඔටුවගේ ලොම් භාවිතා කරනවා. ඒ වගේම ලනු අඹරල ගන්නත් ලොම භාවිතා කරනවා. බඩුමුට්ටි අරගෙන යන්නත් ඔටුවව භාවිතා කරනවා. එතකොට ඕගොල්ලෝ මේ දේ දන්නවද? ඔටු දෙන වරකට එක් පැටවෙක් බිහි කරනා වගේම පැටියක් උස්සේ ඉන්න කාලය මාස 11යි. ඔටුවෙක්ට සාමාන්‍යයෙන් වසර 40ත් 50ත් අතර කාලයක් ජීවත් වෙන්න පුළුවන්. අපි ගොඩාක් දැනගත්ත ඔටුව ගැන විස්තර තවත් සතෙක් ගැන අපි පස්සේ දවසක ඕගොල්ලන්ට කියන්නම්. අනේ පත්තෑයෙක්! අයින් වෙන්න අයින් වෙන්න! පත්තෑය කෑවොත් ඇඟට විසයි. ඇත්තටම කොහොමද දන්නේ නේද මේ සත්තු හැදුනේ? ඇත්තටම හොඳ ප්‍රශ්නයක් තමයි ඔයා ඇහුවේ. හසිනියක්කේ, මේ ලෝකේ ඇත්තටම සත්තු හැදුනේ කොහොමද? මමත් ඒ ගැන හරියටම කියන්න නම් දන්නේ නැහැ. ජීවය හරියටම පහළ වෙලා තියෙන්නේ මොන ආකාරයෙන්ද කියලා මොන විද්‍යාඥයෙකුටවත් කියන්න හරියටම බෑ. ඒත් මොන විදිහකට හරි ජීවය පෘථුවියට පහළ වුණා. ඉස්සෙල්ලම ශුද්‍ර ජීවීන් පෘථුවියට පහළ වුණා කියලත්, දෙවනුව මුහුදු පැලෑටි මසුන් ඇති වුණා කියලත්, ගොඩබිම තුල පැලෑටි උභයජීවීන් ශීරපායි සතුන් සර්පයින් කුරුල්ලන් මිනිසුන් ආදී විදිහට මීතලයේ ජීවීන් විකාශනය වූ බව විද්‍යාඥයන්ගේ මතය. සතුන් සහ මිනිසුන් අතර පවතින සම්බන්ධතාව තවදුරටත් පැහැදිලි කරන්න චාල්ස් ඩාවින් මෙහෙම කියලා තියෙනවා. අපගේ අදහස් වල වැඩිමිට අප ඉඩ දෙන්නේ නම් සතුන් වේදනාව, ලෙඩ රෝග, මරණය, කුසගින්න, වදවිදීම අනුව අපේම සහෝදරයන්සේ සැලකිය හැකියි. බර වැඩවලදී ඔවුන් අපේ වහලුන්සේ ක්‍රියා කරන අතර සතුටකදී අපේ මිතුරෝ වෙනවා. විද්‍යාඥයන් සතුන් සහ මිනිසුන් වෙන් කරන්න කරුණු තුනක් දක්වා තියෙනවා. පළවෙනි කරුණ තමයි වෙනත් සතුන් වගේ නෙවෙයි මිනිසා කෙලින් සිටිනා වගේම ගමන් කිරීමේදී කකුල් දෙක උපයෝගී කරගන්නවා. වෙනත් සතුන්ට වඩා දෑතේ ඇති හුරු බව. තුන්වෙනි කරුණ තමයි මිනිසාට වටකුරු මොලයක් පිහිටා තිබීම. අක්කේ, ඔයා අයියේ සියදෝරි සීයාගේ මළගෙදර ගියාද? ඔව් මල්ලි, මං ගියා. සෝමවති නැන්ද ඇහුවා ඔයා ආව නැත්තේයි කියලා. මං කිව්වා ඔයාට ක්ලාස් කියලා. ඉතින් අක්කේ, එහෙ ගොඩක් සෙනගී හිටියද? අනේ නැහැ මල්ලි. සියදෝරිස් සීයාගේ මළගෙදරේ හිටියේ හරි ටිකයි. ඇයියේ, සියදෝරිස් සීයාට සල්ලි තියෙනවනේ. ඉඩමුත් තියෙනවා. වාහන තියෙනවා. ඇයි ඉතින් සීයාගේ මළගෙදරට ටිකක් හිටියේ? මෙහෙමනේ මල්ලි, සල්ලි, ඉඩම්, යාන වාහන තිබුණාට මදි. පිරිස ලබන්නත් අපි පින් කරලා තියෙන්න ඕනේ. හරියට පින් කළොත් තමයි අපිට තේපල වගේම පිරිසත් ලැබෙන්නේ. ඔයා දන්නවද? ඔයාලගේ කතාව අහගෙන ඉන්නකොට මට මතක්ුනේ අපේ දහම් පස්සේ ලොකු හාමුදුරුවෝ කියපු කතාවක්. අනේ කියන්නකෝ, අපිටත් අහගෙන ඉන්න. ඉස්සර දඹදිව, ඒ කියන්නේ ඉන්දියාවේ, අපේ බුදුහාමුදුරුවෝ වැඩි හිටිය කාලේ එක ගෙදරක හිටිය දුප්පත් මිනිහෙක්. මිනිහා දුප්පත් වුණාට ඥානවන්තයි. දවසක් මේ මිනිහට මෙහෙම අදහසක් ඇති වුණා. සමහර මිනිස්සු ඉන්නවා මිල මුදල් ඉඩකඩම් තියෙන පොහොසත් අය. තවත් අය ඉන්නවා දුප්පත් වුණාට ඕනේ තරම් උදව් පදව් කරන්න පිරිස ඇති අය. පිරිස් බලයත් ධන බලයත් දෙකම තියෙන අයත් ඉන්නවා. මට උදව්වට කවුරුත් නැහැ. මේ දෙකම ලැබෙන්නට කළ යුත්තේ කුමක්ද? මෙහෙම කල්පනා කරමින් සිටියදී බුදුහාමුදුරෝ ඒ මිනිස්සයා හිතාපු දේ දැනගත්තා. ඥානවන්ත මිනිසෙකු බව දැනගෙන උන්වහන්සේ උදව් වීමට ඔහු ළඟට වැඩම කළා. අද මගෙන් කාටද පිහිටක් උපකාරයක් අවශ්‍ය වන්නේ කියලා එහෙම කල්පනා කරනකොට තමයි අර දුප්පත් මිනිහා උන්වහන්සේට පෙනුනේ. පස්සේ සුදුසුයයි ගැලපෙන ධර්මයක් ඔහුට දේශනා කළා. බනාසා පැහැදි ඒ පුද්ගලයා තීරණය කළා නියම විදිහට පින්කමක් කරන්න. තමනුත් වියදම් කර වෙනත් අයගෙන් සම්මාදම් කරගෙන පින්කම කරන්නයි හිතුවේ. ධන සම්පත් වගේම පිරිස් සම්පත් ලැබගන්න එහෙම කරන්න ඕන. දවසක දවල් මහා දානයක් පිරිනැමීමට බුදුහාමුදුරුවන් ඇතුළු මහා සංඝරත්නයට ආරාධනා කළා. එදාම ගෙයක් ගානේ සම්මාදමේ ගියා. අන්තිමට ගියේ ධනවත් මුදලාලි කෙනෙකුගේ කඩේකට. ඒ මුදලාලි හරිම ලෝභයි. හැමෝම මහා ධන සිටු මුදලාලිද කියලයි එයාට කිව්වේ. දුප්පත් මිනිහා ඈත තියාම සම්මාදමේ එනවා දැක්ක මුදලාලිට කේන්ති ගිහින් බනින්න පටන් ගත්තා. මොකටද මිනිස්සයෝ ඔයා සම්මාදම් කරන්නේ? හිඟා කන්න බැරි හින්දා නේද? ඔබේ දූදරුවන්ට කණ්ඩ දෙන්න වෙන්ට ඇති ඔය තරම් සම්මාදම් කරන්නේ. මීට වඩා නරකද ප්‍රයෝජනවත් දෙයකට ඔය මුදල් යොදන එක? බොරුකාරයෝ! මේ බැනුම් අසාගෙනම දුගී මිනිසා, අනේ සිටුතුමා, හෙට දවල් දානයක් දෙන්නයි මේ සම්මාදම් කරන්නේ. සිටු මුදලාලිතුමත් ඒකට සහභාගි වන්න ඕන. හොඳද? හොඳයි බලමුකෝ කියමින් අකමැත්තෙන් වගේ මුදලාලි සම්මාදම් දුන්නා. සම්මාදම් දුන්න හැටි දන්නවද? සිල්ලර බඩු තියෙන කඩ බක්කිය ළඟට ගියා. ඇඟිලි කෙරවරින් හාල් මුං ආදියෙන් ටික ටික අරගෙන දුගියා අතටම දුන්නා. හැබැයි ටිකයි දුන්නේ කියලා මුකුත් හිතුවෙවත් කිව්වෙවත් නැහැ. සම්මාදම් එකතු කළ මල්ලට මුදලාලි දුන්න හාල් ආදිය වෙනම තැනකටයි දැම්මේ. ඒ එක්කම කොලයක් සිදුරු කරලා තෙල් බින්දු කිහිපයකුත් දුන්නා. ඒ තෙල් බින්දු කිහිපයත් වෙනම බෝතලයකට දැම්මා. මුදලාලිට බියක් සැකයක් ඇති වුණා. සම්මාදම දුන්න හැටි මේ මිනිහා කාට හරි කියාවි කියලා. ඒ හින්දා ඔහු කියන කරන දේ ගැන සොයා බලන්ට මිනිසෙකුත් පිටිපස්සෙන් යවුවා. ඒත් සිතට මදි. මේ මිනිහා මගේ නම්බුව නැති වෙන විදිහට වැඩ කළොත් මම මොහුව මරා දමනවා. මෙහෙම හිතලා උල් පිහියක් කිනේ සංගවගෙන පසුවදා දාන දෙන තැනටම මුදලාලි ගියා. දුප්පත් මිනිසා වෙනත් අයද උදව් කරගෙන හොඳින් දානේ පිළිගැන්නුවා. පින් අනුමෝදම් කළා. මේ සියල්ලම බලාගෙන හිටිය මුදලාලිගේ සැකය නැති වුණා. කෝපයත් අඩු වුණා. දුප්පත් මිනිසා ළඟට ගිහින් හිස අතගා සමාව ඉල්ලුවා. වළඳා අවසානයේ බුදුහාමුදුරුවන් දේශනා කළ බණ කවුරුත් හොඳින් ඇසුවා. හොඳ පිනක් නිසිලස කරනවා නම් පින සුළු එකක් වුණත් ආනිසංස වැඩි බව ඇසූ බණෙන් තේරුම් ගත්තා. එහෙමයි ධන බලයයි පිරිස් බලයයි දෙකම ලබන්නේ. මොකද කරන්නේ? පේන්නේ නැද්ද? පාඩම් කරනවා. ආ, ඒක මට පේනවා. එහෙනම් අහන්නේ මොකද? මෙයාලා රණ්ඩු කරන්නමනේ හදන්නේ. නෑ නෑ. අයියෝ අපිව හෙව්වේ කියන්නකෝ. අපේ අම්මා හැම වෙලාවෙම බනිනවනේ මම පාඩම් කරන්නේ නැහැ කියලා. ඒ නිසා මං අද හිතුවා මම පාඩම් කරපු පාඩමකින් ප්‍රශ්න අහන්න. අම්මෝ, මෙයා දියුණු වෙලා තියෙන තරම්. එහෙම තමයි. හැමදාම එකම විදියට ඉන්න බෑනේ. ඔන්න මම ප්‍රශ්න අහනවා. ඔයාලා උත්තර දෙන්න. මම දෙන වචන වලට සමාන පද ඔයාලා කියන්න ඕනේ. නෑ නෑ. ඔයානේ අපිට කිව්වේ ඔයා පාඩම් කරපු පාඩමක් අපිට කියලා දෙනවා කියලා. ඒ නිසා ප්‍රශ්නේ උත්තරේ දෙකම ඔයාම කියන්න. හරි හරි. එහෙනම් මං කියන්න. පාසලට කියන සමාන පද තමයි පාඨශාලාව, ශාස්ත්‍රාලය, විදුහල, සිප්පල, තක්ෂලාව, ඒ වගේම මලට කියන සමාන පද තමයි කුසුම්, සුගන්ධය, පුෂ්පය වැනි වචන. ගොස, නාදය, ഘോഷාව, හඬ, නද, රැව් යන සමාන පද කියන්නේ ශබ්දය කියන වචනයට. මාලිගයට කියන සමාන පද තමයි මැදුර, ප්‍රාසාදය, මාලිගාව, විමානය, පහය, පාය, භවන, විමන යන වචන. ආහාර වලට කියන සමාන පද තමයි කෑම, ගොදුර, බොජුන් වැනි වචන. එතකොට නිර්භීත, නිර්භය, අභීත, වික්‍රම යන වචන කියන්නේ එඩිතර කියන වචනෙට. උදව්ව කියන වචනට කියන සමාන පද තමයි ආධාර, උපකාරය, අනුබලය, අනුග්‍රහය, උදව්, නාත, පිටිවහල, පිහිට, සරණ, පිටුබලය වැනි වචන. දිවගණට කියන සමාන පද තමයි අමරගණ, සුරඹ, අප්සරාව, අපසර, සුරලිය, සුරංගනාව, දිවසර, සුරංගන, දිව්‍යංගනාව, වරංගන වැනි වචන. බුදුරජාණන් වහන්සේට කියන සමාන වචන තමයි තිලෝගුරු, තිලෝනා, බුද්ධ, සවන, මුහඳුර, පසැත්, ගෝතම, නරසීහ, සුගත, තථාගත, ශාක්‍යසිංහ, ලෝවග, සර්වඥ, මුනිඳු, දියනා, තිලෝවග, දශබලධාරී වැනි වචන. අපි හැමදාම ඕගොල්ලොන්ට ඉංග්‍රීසි පාඩමක් ගෙනාවනේ. අද අපි කියන්න හදන්නේ කොරියන් භාෂාවෙන් පාඩමක්. අපි අද ඉගෙන ගමු අපි විසින් කොහොමද අපිවම හඳුන්වලා දෙන්නේ කියලා. අඤ්ඤාසයෝ හසිනියා පන්ගාවෝ. අඤ්ඤාසයෝ හසිනියා පන්ගාවෝ. අඤ්ඤාසයෝ හසිනියා පන්ගාවෝ කියන්නේ ආයිබෝවන්, මම හසිනි, හමුවීම සතුටක්. මේ විදිහට තමයි අපි ප්‍රායෝගික ජීවිතයේදී අපිව හඳුන්වලා දෙන්නේ. නමුත් විධිමත් භාෂාවේදී අපි මෙන්න මෙහෙමයි කියන්නේ. අඤ්ඤා හසයෝ හසිනියායෝ පන්ගාවෝයෝ. අඤ්ඤා හසයෝ හසිනියායෝ පන්ගාවෝයෝ. එතකොට අපි ඉස්සෙල්ල කතා කරේ අඤ්ඤාසයෝ හසිනියා පන්ගාවෝ. ඒ කියන්නේ අපි ප්‍රායෝගික ජීවිතයේදී කතා කරන විදිය. ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිතයේදී තමාව හඳුන්වලා දෙන විදිහ. ඒත් කාර්යාලයකදී අපි මෙහෙමයි අපිව හඳුන්වලා දෙන්නේ. අඤ්ඤා හසයෝ හසිනියායෝ පන්ගාවෝයෝ. ඒකෙනුත් කියන්නේ ආයුබෝවන්, මගේ නම හසිනි, හමුවීම සතුටක්. දැන් අපි ඉගෙන ගමු කොරියන් භාෂාවෙන් සතුන්ව හඳුන්වන්නේ කොහොමද කියලා. වුන් සොංගි. වුන් සොංගි කියන්නේ වඳුරොන්ට. වඳුරොන්ට කියන්නේ වුන් සොංගි. කොරිල්ලා. කොරිල්ලා කියන්නේ ගොරිල්ලට. ජිරාෆ්ව කොරියානු භාෂාවෙන් හඳුන්වන්නේ ගිරින්. ගිරින්. ගිරින් කියලා තමයි ජිරාෆ්ට කියන්නේ. සිංහව අපි කොරියානු භාෂාවෙන් හඳුන්වන්නේ සජා. සජා. හොරංගි. හොරංගි කියලා කියන්නේ ව්‍යාග්‍රයට. රයිනෝට කියන්නේ කුප්පුල්කෝ. කුප්පුල්කෝ. උල්ලුක් මල් කියන්නේ ජීබ්‍රට. ජීබ්‍රට කියන්නේ උල්ලුක් මල් කියලා. ඉතින් අපි තව දවසක මේ වගේම රසවත් කොරියානු පාඩමක් ඕගොල්ලන්ට අරන් එන්න. අද කියන්නේ අන්දරේ දීකිරි කාපු හැටි ගැන. දවසක් දා අන්දරේ ගෙදරින් දවල්ට බත් කාලා රජවාසලට ගියාම රජුරුව දවල් ආහාරය ඉවරුණා විතරයි වගේ. බත් වඩන නිරමෙ ගිහින් රජුරුවන්ට කිව්වා අන්දරේ ආපු විත්තිය. රජුරුව නියම කළා භෝජනශාලාවට අන්දරේව එක්කරගෙන එන්න කියලා. අන්දරේ ඇවිල්ලා රජුරුවන්ට බොහෝම ගරුසරු කරලා ඔළුව පාත් කරගෙන පැත්තකට වෙලා ඉඳියා. අන්දරේ, දැන් දවල් කෑම කන වෙලාව හින්දා කෑම ටිකක් අමු නේද? රජ්ජුරුව කිව්වා. අවසරයි දේවයන් වහන්ස, මම මේ ගෙදරින් බත් කාලා ආපු ගමම්මයි. අන්දරේ ඇඹරි ඇඹරි කිව්වා. ඒකට කමක් නෑ, බත් ටිකක් අමු, රජ්ජුරුව කිව්වා. අනේ බෑ දේවයන් වහන්ස, මගේ බඩ හොඳටම පිරිලා බින්දුවක්වත් ඉර නෑ. අන්දරේ කිව්වේ බඩ අත ගගා. එහෙනම් දීකිරි ටිකක් අමුද? රජ්ජුරුව ඇහුවේ අන්දරේ දීකිරි කන්න ආස විත්තිය දන්න හින්දා. හොඳමයි දේවයන් වහන්ස, මං දීකිරි ටිකක් කන්නම්, අන්දරේ කිව්වා. පැත්තකින් වඩිගත් අන්දරේ කිරි පැණී ටිකක් නෙමෙයි සෑහෙන ප්‍රමාණයක් කෑවා. ඒ දිහා බලාහුණු රජ්ජුරුව කිව්වා, ඈ අන්දරේ, නුඹ කිව්ව නේද බඩේ බිඳුවක්වත් ඉඩ නෑ කියලා? දීකිරි කන්න කොහෙන්ද ඉඩාවේ? දේවයන් වහන්ස, බඩට දීකිරි රාජභෝජනයක් නේ. දීකිරි බඩට වැටෙනකොට නැති ඉඩත් ඇති වෙනවා. බොරු කියන්න එපා අන්දරේ, කොහොමද එහෙම වෙන්නේ? මං පෙන්නන්නම්කෝ දේවයන් වහන්සේ කියාගෙන අන්දරේ රජවාසලේ හිටිය සේවකයන් හැම දෙනාමයි. අනෙකුත් අයයි පුංචි කාමරයකට ඇතුළු කෙරෙව්වා. අනේ නිලමේ, තවත් අය නම් මේ කාමරයට ඇතුළු කරවන්ට එපා. අපට හුස්ම ගන්නටත් අමාරුයි. ඇතුළේ හිටපු මිනිස්සු කිව්වා, "හා හා, එහෙම බෑ. මේක රාජනක් කිය කියා තව තව මිනිස්සු කාමරයට ඇතුළු කරා. ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරමට." ඊට පස්සේ රජ්ජුරුවන් එතෙන්ට කැඳවා ඇහුවා, "දේවයන් වහන්ස, මේ කාමරයට තව එකව ඇතුළු කරන්න පුළුවන්ද කියලා." "අපොයි බෑ, එහෙම හිතන්නවත් බෑ" කියලා රජ්ජුරුව කිව්වා. ඒ වුණ දේවයන් වහන්ස මේ කාමරයට දැන් ඇතුළු වෙන්න ඕනේ. කාමරේ හිටියට කතා කරලා කිව්වා, "ඔන්න දැන් රජ්ජුරුව මේ කාමරයට ඇතුළු වෙලා කාමරේ කෙළවරට ගිහින් ආපහු එනවා. එතුමගේ ඇඟේ ගෑවෙන්නේ නැතුව එතුමට යන්න ඉඩ දෙන්න කවුරුත් බලාගත්තොත් හොඳයි." රජ්ජුරුවන්ට තිබ්බ බයයි ගෞරවයයි හින්දා කාමරේ හිටියය පුළුවන් තරම් තෙරපිලා තද වෙලා රජ්ජුරුවන්ට කාමරේ මැදින් යන්න ඉඩ සැලැස්සුවා. කාගේවත් ඇඟේ නොගෑවි. "දැක්ක නේද දේවයන් වහන්ස, ඔබ වහන්සේ යනේනකොට නැති ඉඩත් ඇති වුණ හැටි. අන්න ඒ වගේ තමයි බඩ කොච්චර පිරලා තිබුණත් දීකිරි වගේ රාජභෝජනයක් වැටෙනකොට නැති ඉඩ ඇති වෙන්නේ." අන්දරේ හිනා වෙවි කිව්වා. රජ්ජුරුවත් හිනා වෙවි ඒක පිළිගත්තා. අදට පුංචි කැකුළුමල් වැඩසටහනින් සමුගන්නයි මේ සූදානම. පුංචි කැකුල්මා සල්සන්නෙක් වුණු අපි කල්හාන් ගාරක නවෝදා කේතකේ හස්නි වික්‍රමරත්න සමගින් තුමනි දාරක් නිෂ්පාදන හැටගැන්වීම කල්යාණ එකුටගේ නැන්දා. පුංචි කැකුල්මල් නිෂ්පාදනය කළ රශිකා වික්‍රමසිංහ නැන්දා.